සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්ධේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේබිසාසං නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස අන්න දෝ බල දෝ හෝති වන්න දෝ හෝති වත්ත දෝ යාන දෝ සුඛ දෝ හෝති දීප දෝ හෝති චක්ඛු දෝ සෝච සම්බදදෝ හෝති යෝ දදාති උපස්සයම් අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසතිති ගෞරවනීය මහ සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ලසංගිස් බෞද්ධ විහාරස්ථාන රැස් වෙච්ච මේ පිනතුන් ඊටම වටිනා පින්කමක් ආශිර්වාදයක් සිදු කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. උපන්දිනයේ සමරන අනෝමානෝ නම් මහත්මියට ආශිර්වාද කරන්නට අතුල මහත්මයා ඒ දරුවන් දෙදෙනා ඇතුළු ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් ඒක රාශිය වෙලා සිදු කරන උතුම් ආශිර්වාදාත්මක පින්කමක්. ඉතින් අප ආරම්භයේදී මෙතුමියට ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවනේ ආශිර්වාදයෙන් මේ විහාරස්ථානයේ ආරම්භ කළ මොහොතේ පටන් මේ දක්වා සිදු කළ තියෙන සියලු පින්කම් ආනිසංස වලිනොත් විශේෂයෙන්ම අනුමනෝනගේ දෑතින් අප්‍රමාණව දාන ආදී පින්දහම් සිදු කළ තියෙනවා සීලාදී ප්‍රතිපatti සම්පූර්ණ කළ තියෙනවා ඒ සියලු පින්කම් කුසල දහම්වල ආනිසංසේනොත් එතුමිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාශිරි ලබාවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ මාසය තුල උපන්දිනයේ සමරන අනිත් හැම දිනාටමත් ආශිර්වාද සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පින්කම අප සිදු කරනවා. පින්තුන් මේ ධර්ම දේශනාව ඉතාම සීමිත කාලයක් තියෙන්නේ මේක ඉක්මනටම කාලය ගත වෙනවා. ඒ නිසා ඔබ මේ කාලය තුල බොහොම සිහියෙන් නුවණින් ඕනෑකමින් මේ කියන ධර්ම කාරණා ටික අහන්නට උත්සාහවන්ත වෙන්න. ඒක තමන්ගේ ජීවිතයට ලොකු ප්‍රයෝජනයක් වෙයි. අප දන්නවා සිද්ධ කරන පින්කම් අතුරින් ප්‍රධානතම පින්කමක් තමයි දානය කියලා කියන්නේ. මේ ධර්ම දේශනා තුළ විශේෂයෙන් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දානය ගැන. ඊට අමතරව සීල භාවනා දෙක ගැනත් කෙටියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බුදු දහමෙහි ආහාර සංකල්පය. දැන් අනුමනන හුඟා ජනප්‍රිය ආහාර පාන සඳහනේ නේද? සාමාන්‍ය අපි ගන්න කබලින්කාර ආහාරයේ ඉඳන් මනෝ සංචේතන ආහාරය දක්වා ආහාරයේ පිළිබඳව පුළුල් විග්‍රහයක් බුදු දහම තුල තියෙනවා. අන්නේ දෙයට අපි තේරුම් ගන්නට ඕන. පින්තුනේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතය අතිශය සුවිශේෂී අවස්ථාවක්. ඔබ බෞද්ධ වෙන්න පුළුවන්, බෞද්ධ නොවන්න පුළුවන්, කෙසේ වෙතත් ඕනෑම සුගතිගාමී සත්‍යයකට මේ ලෝක යථාර්ථය අහන්න ලැබෙන අවස්ථාව ධර්මයේ සලකන්නේ සවනානුත්තරය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාවක් කියලා. ධර්මය කියන්නේ පින්තුනේ ඇත්තටම අපට වඩාත්ම සතුටෙන් ජීවත් වෙන්න තියෙන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු නිවෙන සැනසෙන මාවතයි ධර්මය කියලා කියන්නේ. අන්නේ ධර්මයේ තියෙන ලක්ෂණය තමයි දහම පිළිපදින්න පිළිපදින්න එන්න එන්නම ජීවිතයේ සතුට වැඩි වෙන්නට ඕන. ඒක තමයි ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඔබ කල්පනා කරලා බලන්න කුඩා කාලේ පටන් ඔබ මේ ආපු ගමනේදී ඔබේ සතුට සැබවින්ම එන්නෙන්නම අඩු වුණාද වැඩි වුණාද කියලා. අවන්තව කල්පනා කරලා බලන්න. මෙතෙන්දී බුදුදහමේ සුවිශේෂ ඉගැන්වීමක් සිදු කරනවා. සබ්බං පරවසං දුක්ඛං සබ්බං අත්තවසං සුඛං කියලා. යම් කිසි දෙයක පාලනය තියෙන වෙනත් කෙනෙක් යතේ නම් බාහිර සාධකයක් මත නම් ඒකේ එන්නෙම සතුට අඩු වෙනවා, දුකෙන් අවසන් වෙනවා. සබ්බං අත්තවසං සුඛං යමක පාලනය තියෙන තමන්ගේ යතේ නම් අන්න ඒක සැපත පිණිස හේතු වෙනවා, ඒක එන්නෙම සැපත වැඩි වෙනවා. ඔබ අවංකව කල්පනා කරලා බලන්න, නිකන් කොලයක් අරගෙන වෙලාවක ලියන්න. අද දින ඔබේ සතුට තීරණය කරන හේතු මොනවද, කාරණා මොනවද කියලා. අද දින ඔබ වඩාත්ම ඉහළින් සතුට ලබන්නට ඔබට හේතු වන සාධක, පුද්ගලයන්, දේවල් මොනවද කියලා බලන්න. අන්නේ දේවල් තියෙන බාහිර දෙයක් මත නම් අවංකව තේරුම් ගන්න එන්නෙම සතුට අඩු වෙන මාතිය ඔබ ඉන්නේ. ඔබ කැමති වුණත් නුණත් යථාර්ථයේ මේක. බාහිර දෙයක් තබා ඔබ ඔබේ ශරීරයේ නිරෝගී භාවය රූප සම්පත්තිය මතවත් නම් ඔබේ සතුට තීරණය වෙලා තියෙන්නේ. අවංකව තේරුම් ගන්න එන්නෙම සතුට අඩු වෙන මාතිය ඉන්නේ. ඒක මලක් කරන්න බෑ. ඒක බුදුහාමර දේශනා කරපු නිසා ඇත්ත නෙවෙයි. ඒක ලෝක යථාර්ථය. අන්නේ වෙලේ ලෝකිකට බුදුහාමර දේශනා කරනවා සැබෑ ලෙසම සතුට වැඩි කරගන්න මාත මොකද්ද? ඒ තමයි තමන්ගේ හිත මත අත්තදීපාබික්කේ විහත අත්ත සරණාන ආඤ්ඤ සරණා. තමන්ගේ සිත මත තමන් සිතන විදියෙන් සතුට නිර්මාණය කරගන්න දැස්ස වෙනට ඕන. ඒ සඳහා උපකාරය වෙන්නේ ධම්මදීපාබික්කේ විහත ධම්ම සරණා. දහම පිළිසරණ කරගන්න, දහම මත පිහිටන්න. සම්පූර්ණම ධම කියන්නේ පින්නතුණී සතිපට්ඨානය. වෙනත් විදිහකින් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපිට පැහැදිලි විදිහට කියනවා නම් තමන් දිනකට සිද්ධ කරන කාරණා අතුරින් වැඩිපුර තමන් සිද්ධ වෙන්නේ තමන් දීපු දානයක් ගැනද, රකින්න සීලයක් ගැනද, තමා වඩන භාවනාවක් ගැනද, තමන්ට දවසට වැඩිපුර සිහිපත් වෙන්නේ කියන කාරණේ. මෙන්න මේ තුල නම් ඉන්නේ අපේ නැනම සතුට වැඩෙන මාතේ ඉන්නේ. ඒ සතුට අපේ රූප සම්පත්තිය ලස්සනද තියෙන කාලෙ විතරක් නෙවෙයි. අපේ නිරෝගී වෙන කාලෙ විතරක් නෙවෙයි. අපේ තාම දුර්වර්ණ වෙලා රෝගී වෙලා ඇඳට වැටිච්ච දවසෙත් පින්නතුනේ අපේ සතුට ඉහළම මට්ටමෙන් තියෙනවා. ඒ සතුටේ ඉහළම ප්‍රැක්ටිස් එක බලන්න කොතනින්ද? සෝසතෝ වාස සති සතෝ පස්ස සති දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති. මෙන්න මෙතන පින්නතුනි. ආස්වාස ප්‍රස්වාසයේ සමග කොච්චර තමන් සිහියෙන් ඉනවාද කියන කාරණේ. කෙටියෙන් කියනවා නම් ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව තමයි ලෝකේ සතුට ලබන්න තියෙන කියලාම ක්‍රමයේ පින්නතුනි. ඔබ මේ කමතගෙන නම් ගිහිලා ලියලා තියන්න. ඔබට අද දවසේ ප්‍රැක්ටිස් කරන්න බැරි වෙන පුළුවන්. තවරුදු 10ක්, 20ක්, 30ක්, 40ක්, 50ක් ගිහිල්ලා හරි ඔබට ඇත්තටම සතුට ලබන්න ඕන නම් ඔබ ආයුධෙම දෙන්න. ඔබ අද කියා ඔබට කාලය නැහැ, වැඩ වැඩි, අමාරුයි, වාඩි වෙලින් අමාරුයි. නොඑක් සාධක ඔබ අද කියයි. නොඑක් හේතු සාධක ඔබට අද ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඔබ කවදා හරි දවසක අවංකව ජීවිතයේ සතුට වැඩි වෙන මාවතට එන්න අදහසක් આવતીන්. එදාට මේක මතක තියාගන්න. The happiness completely depends on the duration of practicing breathing meditation. This is the highest advice explained by the Blessed One. පින්නතුනි, මෙතෙන්ට අපි එන්නට ඕන. මේකන අපි කියන්නට ඕන පින්නතුනි, භික්ෂු මහන්සේ විදියට. එහෙම නැත්නම් ඔබ දෙන දාණය ගැනම අපි හැමදාම වර්ණනා කර කර හිටියොත් අපි අපි යුතුකම ඉස්ත කලා වෙන්නේ පින්නතුනි. පින්නතුනි හරියට කැමති දානේ ගැන වර්ණනා කරනවලුනේ. දානපති කියලා කියනවට, හොඳ දන් දෙන කෙනෙක් කියලා කියනවට හරි ආසයි. හරිම සතුටු මූණ මලක් වගේම පේනකොට. එහෙම කියලා ඔබ තාවකාලික සතුටු කරන්න පුළුවන් අපට. නමුත් වෙනතුන් එහෙම කලහ කියලා අපි අපේ යුතුයකම ඉස්ත කලහ වෙන්නේ නැහැ. නමුත් බය වෙන්න එපා. දානය ගැන මුලින් අපි කියනවා. බුදුදහමේ සඳහන් කරපු දානය ගැන අපි විස්තරයක් කරනවා. බුදුදහම අනුපූර ප්‍රතිපදාව. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකලේසං, නික්ඛමේ අනිසංසං. මෙහෙම කියලා බුද්ධ සම්බල ග්‍රැජුවල් පැත් එකක් තියෙනවා. බුදුහාමර ධර්ම දේශනා කරද්දී මුලින් කියන්නේ අනුපූබ්බි කතා, අනුපිළිවෙල කතාව. සාමාන්‍ය ඔඩියන්ස් එකක් හම්බ වුණාම බුදුහාඳුරෝ සාමාන්‍ය දානෙන් තමයි පටන් ගන්නෙ. හැබැයි බුදුහාඳුරන්ට ප්‍රඥාවන්ත කෙනෙක් වුණ ගැහුණොත්, සුභක කෙනෙක්, gifted කෙනෙක් වුණ ගැහුණොත් බුදුහාඳුර ප්‍රඥාවන්ත තමයි පටන් ගන්නෙ. සරුවත් හාඳුරෝ, මුගලන් හාඳුරෝ, කොණ්ඩඤ්ඤ හාඳුරේ රූපස්සග මහණුන්, බාහ්‍ය දාර්ශනීය, උරුවෙල කාශ්‍යප වැනි අය මේ වගේ මුණ ගැහිච්ච වෙලාවේ බුදුහාඳුරෝ විදර්ශනා පූර්වංගම සමතියේ ප්‍රඥාපැත්තෙන් ආවා. ඉක්මනටම කෙලෙස් දුරු කරන මාතෘ දේශනා කළා. නමුත් උන්වහන්සේ සාමාන්‍ය ක්‍රමයේදී මේ දාන කතාදී අනුපූර්ව කතාව ග්‍රැජුවල් පැත්තට අනුගමනය කළා. දානය මුලින්ම දේශනා කළා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර දානය පළවෙනි පින්කම. සතර සංග්‍රහ වස්තු අතර දානය ප්‍රධාන කාරණයක්. දස පාරමිතාවල දානය කාරණය. මේ බොහෝ තැන්වලදී දානය මුලට අරන් තියෙන්නේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි යම්කිසි කෙනෙක් දැඩි ලෝභ නම්, ඒකට කියනවා අපි අවිජ්ජා කියලා. දැඩි ලෝභයෙන් ඉන්නවා නම් කෙනෙක් යා දහමට ගන්න හරි අමාරුයි. අන්න ඒ නිසා මේ ලෝභකම අඩු වෙන මුලින් ධර්ම දේශනා කළා. දෙවනි කාරණේ තමයි දැඩි ලෝභය අඩු කරගත යුත්තේ ඇයි? බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී සුවිශේෂ කාරණයක් අනාවරණය කළා. ඒ තමයි මරණයට පත් වෙන බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ ඉවදෙන කොහෙද? මරණය පස්සේ යන්නේ කොහෙටද? යන්නේ പ്രേත ලෝකෙට පින්නතුනි. ඒ പ്രേත ලෝකෙට යන්නේ ඇයි? දැඩි ලෝභකම නිසා. ඒ කුමක් සඳහා ලෝභ කළද? බාහිරය කියලා දේවන්ට ලෝභ කළද? නැහැ පින්නතුනි. ඒ ලෝභකම තමන්ගේම දේපලවලට, ඇතැමිට තමන්ගේම ධනයට, තමන්ම හදපු දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට ආස කළා බොහෝ දෙනෙක් යන්නේ പ്രേත ලෝකෙට පින්නතුනි. මේක තමයි ධර්මය. මේක මගේ අදහස නෙවෙයි. මේක බුදුරජාන් වහන්සේ නුවණින් අවබෝධ කරගත්තු කාරණේ. අන්න ඒ නිසා මරණයෙන් පස්සේ සත්‍යයන් දුගතිගාමී වෙනවා දකින්න බුදුහාමර කැමති වෙන්නේ නැහැ. මේක දැකලා බුදුරජාණන් වහන්සේට දැඩි සංවේගයක් හටගත්ත පින්නතුනි. අන්න ඒ නිසා තමයි මේ දානයෙන් පටන් ගන්න කියලා කිව්වේ. දැඩි ලෝභය කියන කඩු වෙන විදියට අනුශාසනා කරේ ඒකයි. එකකටකින් ඒක තමන්ගේ පරලෝක ජීවිතයේ සාර්ථකත්වයේ සඳහා විතරක් නෙවෙයි, මේ ජීවිතයේ තමන්ට කල්යාණ මිත්‍රත්වයේ ලැබෙන, හොඳ මිතුරන් ලැබෙන ප්‍රධානතම සාධකය තමයි දානය, පරිත්‍යාගශීලීත්වය කියලා කියන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආව කෙනෙක් අහනවා, කතං මිත්තානි ගන්තති කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා. How to win friends? Buddha says, practicing generosity is the way to win friends. යහළුවන් දිනා ගන්න ක්‍රමය තමයි දන් දීම කියන කාරණේ. මේක නහනවා කොහොමද යහළුවන් වැඩි කරගන්නේ කියලා. යහළුවන් හදාගන්න ක්‍රමය කොහොමද කියලා. යහළුවන් හදාගන්නේ දානෙන්, පරිත්‍යාගශීලීත්වයෙන් කියලා. ඔබ බලන්න ඔබ ඇසුරු කරන අය ගැන. ඔබ කෙනෙක් ඇසුරු කරනකොට බලන්න යා කොච්චර ලෝභ කෙනෙක්ද කියලා. හොඳ විමසිලෙන් ඉන්නේ. කොයිතරම් යා පරිත්‍යාගශීලී කෙනෙක්ද නැද්ද කියන එක තමයි ඔබ ඊටාම සියුම් යා ගැන බලන්නේ. යම් කෙනෙක් ඉන්නේ දැඩි ලෝභ නම් ඔබ යාට ඒකට සමීප වෙන්න කැමති නැහැ. ටිකෙන් ටික යාගෙන් ඈත් වෙනවා. ඔබ යම් කෙනෙකුට ආදරය කරන්න මුලින්ම පෙළඹෙන කාරණේ තමයි ඒ කෙනාගේ තියෙන පරිත්‍යාගශීලීත්වය. හැබැයි මෙතනින් ආරම්භ වෙලා මේක තව ඉදිරියට යන්නට ඕන පින්නතුනි. දානය ගැන ධර්මයේ ඊටාම වැදගත් සූත්‍රයක් දේශනා කරනවා කින්දද කියන සූත්‍රය. සංයුත්තනිකායේ දේවතා සංයුත්තේ. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දෙවි කෙනෙක් අහපු ප්‍රශ්නයක්. කුමක් දුන්නහමද බලය දුන්නා වෙන්නේ? කුමක් දුන්නහමද වර්ණය දුන්නා වෙන්නේ? කුමන දෙයක් දුන්නහමද සැපය දුන්නා වෙන්නේ? කුමන දෙයක් දුන්නහමද ඇස් දන් දුන්නා වෙන්නේ? කුමන දෙයක් දුන්නහමද සියල්ල දන් දුන්නා වෙන්නේ? කුමන දෙයක් දුන්නහමද අමෘතය දුන්නා වෙන්නේ කියලා ප්‍රශ්නයක් කළා. බුදුහාම දේශනා කරනවා, අන්න දෝ බල දෝ හෝති, ආහාර දෙනවා නම් බලය දුන්නා වගේ කියලා. ආහාර පාන පූජ කිරීම බලය පූජා කිරීම. වන්න දෝ හෝති වත්ත දෝ, ඇඳුම් දෙනවා නම් වර්ණය දුන්නා වගේ. යාන දෝ සුඛ දෝ හෝති, ගමන් පහසුව යාන වාහන දෙනවා නම් සැපය දුන්නා වගේ. දීප දෝ හෝති චක්කු දෝ, ආලෝකය දෙනවා නම් ඇස් දන් දුන්නා වගේ. සෝච සම්බද දෝ හෝති යෝධ දාති උපස්සයන්, යම් කිසි කෙනෙක් නිවසක් දන් දුන්නා නම් ගියක් හදන්න උදව් කරා නම් එයා සියල්ලම දන් දුන්නා වගේ කියලා. අමතන් දදෝච සෝ හෝති යෝ ධම්ම මනසාසති, යම් කිසි කෙනෙක් ධර්මය දුන්න නම් ඒ අමෘතය දුන්නා වගේ කියලා. ඒ නිසා නොමනවන ආහාර පානවලින් දන් දීම පටන් අරන් අද ධර්ම දානයක් මේ දෙන්නේ උගස් සතුට වෙන්න. මේක අමෘතය දුන්නා වගේ. ඒ නිසා තමයි කියන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. The gift of Dhamma excels all other gifts. සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම් කියලා දේශනා කළා. අපට රසවත් ආහාරයක් දෙන්න පුළුවන් පිනතුනි. ඒ ආහාරයේ පැය කිහිපය ලස්සනට තියෙන. ඊට පස්සේ ආහාරයට වෙන්නේ දෙයක් ගන්නව නෙමෙයි. ඇඳුමක් දෙන්න පුළුවන්. ඒ ඇඳුම මාස ගානකින් අවුරුද්දකින් ඉවර වෙනවා. යම් කිසි කෙනෙකුට රැකියාවක් වෙලා දෙන්න පුළුවන්. ඒක විස්රාමයමත් එක ඉවර වෙනවා. යම් කිසි කෙනෙකුට ගියක් හදලා දෙන්න පුළුවන්. ඒ නිවස මරණයෙන් පස්සේ අහිමි වෙනවා. නමුත් කෙනෙකුට ධර්මයෙන් උදව්වක් කළොත් ඒක යාගේ සසර ගමනම සුවපත් වෙන්න, එයාට සුගතිගාමි වෙන්න උදව් කළා වෙනවා. ඒ නිසා දන් දෙනකොට දෙන්න පුළුවන් උපරිමයෙන් දෙන්න පින්නතුනි. ධර්ම දානමේ පින්කමෙම අනුග්‍රහ කරන කෙනෙකුට. ඔබ ඇත්තටම කෙනෙකුට ආදරේ නම් එයාට දෙන්නට ඕන ධර්මයේ පින්නතුනි. ඇයි ඒ තැනැත්තා මේ ජීවිතයේ සතුටින් කාලය ගත කරනවා, මරණින් පස්සෙත් යා සතුටින් සුගතිගාමි වාසය කරනවා. අද මේ ස්ථාන රැස් වෙච්ච මේ වහලයට මන්හන ඔබ හැම දෙනාම අපි කැමති මරණයෙන් පස්සේ මීට වඩා ඉහළ තැනක ඉපදෙනවා දකින්න, සුගතිගාමි වෙනවා දකින්න. ස්වාමීන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරපුවා හැටියට, දානමානාදීන් සංග්‍රහ කරපුවා හැටියට ඔබ ඉතාම මහන්සියෙන් උපයන දේ තමයි මේ සම්බුදු ශාසනය වෙනුවෙන් ඔබ කැප කරන්නේ, ස්වාමීන් වහන්සේලාට දාන ආදී පූජා කරන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේල විදිහට අපි කැමති මේ පින්නතුන් මරණයෙන් පස්සෙත් මේ වගේ ලස්සන ජීවිත ගත කරනවා දකින්න, මීටත් වඩා ඉහළ තැන්වල ඉපදෙනවා දකින්න අපි කැමති. ඒ නිසා අන්නේ සඳහා මාර්ගය අපි තේරුම් ගන්නට ඕන. දානෙන් ආරම්භ වෙන මේ ජීවිතය සීලෙන් උපවත් වෙලා මෛත්‍රියෙන් වඩාත්ම දියුණු වෙලා ප්‍රඥාවෙන් විකසිත වෙන්නට ඕන පිණිතුනි. එහෙම වුණොත් තමයි ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු සුමනා කියන දේවිය බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද මේ ප්‍රශ්නය, ස්වාමීනි දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න කාරණා තුනකින් සමානයි. සීලෙන් සමානයි, ශ්‍රද්ධාවෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. මොනවාගෙන් සමානයි? සීලෙන් සමානයි, ශ්‍රද්ධාවෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි මේ දෙන කාරණා දෙකකින් වෙනස්. ඒකෝ දායකෝ, ඒකෝ අදායකෝ. එක්කෙනෙක් දන් දෙන කෙනෙක්, එක්කෙනෙක් දන් නොදෙන කෙනෙක්. දන් දෙන කෙනාට තමයි දායක කියලා කියන්නේ. ඒකෝ දායකෝ, ඒකෝ අදායකෝ. දන් දෙන්නේ නැති කෙනාට කියන අදායක කියලා. දැන් අපි මේ පිනතුන දායක ඇත්තන් කියලා කියන්නේ දන් දෙන නිසා. බුදුරජාණන් වහන්සේගෙන් අහනව, ස්වාමීනි මේ දෙන්න ශ්‍රද්ධාවෙන් සමානයි, සීලෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි මේ දෙන්නක වෙනසක් තියෙනවා. එක්කෙනෙක් දන් දෙන කෙනෙක්, අනිත් කෙනා දන් දෙන්නේ නැහැ. මේ දෙන්න මනුස්ස ලෝකේ ඉඳලා කිසියම් දවසක මරණයට පත් වුණොතින් මිය ගියොතින් ඒ මිය ගිහිල්ලා ඉපදෙන තැනදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා ඇහුවා. මේ දෙන මරණයෙන් පස්සේ දිවි ලෝක යනවා. දැන් බලන්න මේ සුමනා දේවිය දන්නවා මේ දෙන අනිවාර්යයෙන්ම සුගති යන බව. ඇයි? දන් නොදුන්නත් සිල්වන්ත නම් ප්‍රඥාවන්ත නම් ශ්‍රද්ධාවන්ත නම් ඒක නා සුගති ගම වෙනවා. දන් දීම මත සුගතිය තීරණය කරන්න බෑ පින්වතුනි. සාමාන්‍ය දානයක් නෙවෙයි. එක බුදුරජාණන් වහන්සේගේ සමයක එකවරක් පමණක් දෙන්න පුළුවන් අසද්ෘශ මහා දානය දීපු කෙනෙක් වුණත් පරලෝ සුගතිගාමි වේ කියලා අපට නිසකව කියන්න බෑ පින්වතුනි. එහෙම වෙන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන්. හැබැයි සිල්වන්ත වුණොත් කෙනෙක්, ශ්‍රද්ධාවන්ත නම් කෙනෙක්, ප්‍රඥාවන්ත නම් කෙනෙක් ඒක අනිවාර්යෙන් සුගතිගාමි වෙනවා. සමනාදේවි යහනවා දිව්‍ය ලෝක ඉපදෙච්ච මේ දෙන්නාගේ වෙනසක් කියනද කියලා. බුදුහම දේශනා කරන ඔව් සමනා මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. අර දන් දීපු කෙනා දිව්‍යමය ආයුෂ, දිව්‍යමය වර්ණය, දිව්‍යමය බලය, ශක්තිය වැඩි මේ කෙනාට. දන් නොදීපු කෙනාට එච්චර වර්ණයක් බැබලීමක් නැහැ කියලා. හැබැයි දෙන්නටම සුගතිය ලැබෙනවා. ඊළඟට අහනවා දිව්‍ය ලෝකේ ඉන්න මේ දෙන්නා නැවත මනුස්ස ලෝකෙට ආවොතින් මනුස්ස ලෝකයේදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනද කියලා ඇහුවා. ඔව් සමනා මනුස්ස ලෝකයේදී මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. දැන් දීපු කෙනා මිනිස්මය ආවිසයේ වර්ණයේ සැපේ අධිපති භාවයේ කියන මේ කාරණාවලින් ඉදිරියෙන් ඉන්නවා. දැන් නොදීපු කෙනා එහෙම නැහැ. ඒ ශක්තියට නැහැ. ඊට පස්සේ අහනවා මේ දෙන්නා මනුස්ස ලෝකේ ඉඳලා කිසියම් දවසක පැවිදි වෙනවා. මහාන වෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන මේ දෙන්නාගේ අතරේ වෙනසක් තියෙනවාද කියලා ඇහුවා. ඔව්. සමනා මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. අරදන් දීපු කෙනා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ සිව්පසය අර නොදීපු හාමුදුරන්ට වදා ලැබෙනවා කියලා සඳහන් කළා. ඊට පස්සේ අහනවා ස්වාමීනි කිසියම් දවසක මේ දෙන්න රහත් වුණොතින් රහත් භාවයේහි ආසවකේ ඥානෙහි මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා ඇහුවා. මොකද්ද පිළිතුර? මොකද්ද පිළිතුර? වෙනසක් නැහැ පින්නතුනි. අරහත් වී රහත් භාවයේහි මේ දෙන්නාගේ වෙනසක් නැහැ. රහත් භාවයෙන් සීවලී හාමුදුරුවොත් ලෝසක හාමුදුරුවොත් සමානයි. බුදුරජාණන් වහන්සේ සමානයි. ආසවකේ ඥානෙ වෙනසක් නැහැ. මෙන්න මේ රහත් භාවයේ ලබන කම පින්නතුනි මේ දානයේ වෙනසක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපට අර ශ්‍රද්ධාදී කරුණ දිනු කරලා දානේ අඩුවක් තියෙනවා නම් ඒ සියල්ලක්ම යටපත් කරගන්නත් පුළුවන්. මේ ප්‍රශ්න ටික අහන්න සුමනා දේවියට හේතුවක් තියෙනවා. භාගතුන් වහන්සේ ජීවමාන කාලෙහි එක්තරා රජමැදුරක දේවියකට කුමාරයෙක් ඉපදුණා. මේ කුමාරයා ඉපදිච්ච දවසේම ඒ රජමාලිගාවේ සේවය කරපු කාන්තාවකට දරුවෙක් ලැබුණා. රජතුමා තීරණය කළ මේ දරුව දෙන්නම එක දවස ඉපදෙච්ච නිසා දෙන්නම රජමාලිගාවේ හදන්න ඕන කියලා. එකම කාමරේ දෙන්නම හිටියේ. හැබැයි රජකුමාරයා ඉන්නේ හොඳ ලස්සන ඇඳක පහසුකම් තියෙන ආසනයක ඉන්නේ. අර සේවිකාවගේ ළමයි කොහෙද ඉන්නේ? රජමැදුරේ හිටියට එක කාමරේ හිටියට ඒ දරුව ඉන්නේ බිම පැදුරක ඉන්නේ. මෙහෙම කාලයක් ඉන්නකොට අවුරුදු දෙක තුන වගේ යද්දී මේ දරුව දෙන්නටම ජාති ස්මරණඥානය පහළ වුණා. ගියාත්ම ඉපදෙල හිටිය තැන ගැන නුවණක් පහළ වුණා. අර ඇඳේ ඉන්න දරුවා දැක්කා ගියාත්ම භාවයේ මෙයා මහාන වෙල හිටිය කෙනෙක්. පැවිදි වෙල හිටිය කෙනෙක්. පැවිදි වෙලා හිටිය විතරක් නෙවෙයි මෙයා ඒ මහානකම් කරද්දී ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව දිනු කරන අතරේදී මෙයා පින්ඩපාත ගිහිල්ලා ඇවිල්ලා දානය දුන්න අනිත් අයට. තමන්ට ලැබෙන පින්ඩපාතෙන් අනිත් ස්වාමීන් වහන්සේලාටත් මෙයා දානය පූජා කළා. ඒ හාමුදුරුවොත් එකම තවත් යාළුවෙක් හිටියා. හිතමිතුරු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව තිබුණා. නමුත් අර හාමුදුරු වගේ පින්ඩපාත ගිහිල්ලා දානය අනිත් අයට දුන්නේ නැහැ. භාවනා කළ විතරක් හිටියා. එතකොට මොකක්ද දුන්නේ? එතකොට මේ අර ඇඳේ ඉන්න දරුවා බැලුවා තමන් එක්කම ගියාත්ම යාළුවෙක් හිටිය පැවිදි වෙලා එයා කොහෙද කියලා. බලනකොට එයා කොහෙද? එයා මෙන්න මේ පැදුරේ ඉන්නේ දැන්. මේ මහන්ලේ කියන්නේ තාමඳුරු. ඊට පස්සේ අර ඇඳේ ඉන්න දරුවා කිව්වා, යාළුව මතකද මං එදා මං ඔබට කිව්ව දානේ දෙන්න කියලා, දානේ පුහුණු කරන්න කියලා. දානේ පුහුණු නොකරපු එකේ විපාකේ තමයි ඔය අද ওই පැදුරේ ඉන්නේ. මම මේ ඇඳේ ඉන්නේ දානේ පුහුණු කරපු නිසා කියලා සඳහන් කළා. එතකොට පැදුරේ නේ අලුම් ගද කිව්වේ. ඔහුට ජාති ස්මරණ ඥානය පහළ වුණා. ඔහු කියනවා, යාළුව ඇඳේ ඉන්නවා කියලා ආඩම්බර වෙන්න එපා. ඇඳේ තියෙන්නේ සතර මහා භූත රූප, පැදුරේ තියෙන්නේ සතර මහා භූත රූප කියලා. ඇඳ සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපෙන්. පැදුර සකස් වෙලා තියෙන්නේ සතර මහා භූත රූප වලින්. මේ දෙක අතර වෙනසක් නැහැ කියලා. බලන්න වෙනතුනි, දාණයෙන් කොච්චර අඩුවක් තිබුණත් ප්‍රඥාවෙන් විකසිත වූ ජීවිතයට මලුත් එකයි ගලුත් එකයි වෙනතුනි. ඔහුට ප්‍රඥාවෙන් ඒ සියලුම දුක් निराකරණය කරන්න පුළුවන්, මැඩලන්න පුළුවන්. නමුත් දාහනේ ආනිසංස බොහොම වැඩි. ඒ නිසාම සුමනා දේවිය බොහොම සතුටෙන් දානෙමයි දෙන්න ඕන, දානෙමයි පුරුදු කරන්න ඕන කිය කියම සතුටෙන් බුදුරජාණන් වහන්සේට ගෞරව කළා, ප්‍රශංසා කළා, එතනින් නික්මිලා ගියා. පින්නතුනි, දානය දෙන එක හොඳ දෙයක්. නමුත් දානෙන් ලබා තියෙන කීර්තිය පින්නතුනි ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒ කොහොමද? අපේ සීලේ අඩුපාඩුවක් සිදු වුණොතින්, විශේෂයෙන් පංච සීලේ කඩවීමක් වුණොතින්, දැන් මෙතන ඉන්නේ හුඟා කීර්තිමත් පින්නතුන් මෙතන මේ ඉන්නේ. නම් වශයෙන් කියන්න ඕනේ, ඔබ බොහෝ වෙලිට පරිත්‍යාග සීලත්වය නිසා දානෙන් ඉහළම තලයක ඉන්නවා. ඔබ එහෙම ඉන්නේ ඔබේ දානය සමගම සීලය ඔබේ ජීවිතේ තියෙන නිසා. හැබැයි කිසියම් වෙලාවක බලන්න, පංච සීලෙන් එකක් හරි කඩ වුණොතින් ඔබ ගැනක තියෙන කීර්තිය එක මොහොතෙන් නිමාටපත් වෙන පුළුවන්. ඒක විනාඩි ගණන් යන්න පින්නතුනි. අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ගොඩනගාගෙන තියෙන කීර්තිමත් ජීවිතය පංච සීලෙන් එක සිල්පදයක් හඩ වුණොත් ජීවිතාන්තය දක්වා හිර යන්න පුළුවන්. මෙන් එක සිල්පදයක් හඩ වුණොත් ඔබට ගෙදර තියෙන කීර්තිය, ගෞරවය, ආදරය, විශ්වාසය එක මොහොතින් නැති වෙන්න පුළුවන් පින්නතුනි. ඇයි ඒකට හේතුව? අපි දාහනය දුන්නා, අපි ලෝභ ද්වේෂ දෙක අඩු කරගෙන නැත්නම් දන් දෙන්න පුළුවන් ලෝභ ද්වේෂ සහිතවම. අපි කවුරුත් එකපාරම ලෝභ ද්වේෂ දුරු කරපුවා නෙවෙයි. නමුත් පින්නතුනි, පංචශීලයෙන් අපට හඳුනවා දෙනවා, අපට ලෝභයේ තිබුණට අපි කිසි දවසක සොරකම් කරන මට්ටමට යන්නේ නැහැ. එතනින් වළකිනවා. ඒ නිසා අපට ලොකු රෙෆියුජ් එකක් පිළිසරණක් තියෙනවා. අපේ හිතේ කොච්චර රාගය තිබුණත් අපි රාගය සම්පූර්ණයෙන් දුරු කරපෑ නෙවෙයි මෙතන ඉන්නේ. රාගය තිබුණට පින්නතුනේ කාම වර්ධා හැසිරෙන මට්ටමට අපි රාගය දිනු කරගන්නේ, එතනින් සංවර වෙනවා. අපේ ලෝභය තියෙනවා. ලෝභය තිබුණට අප බොරුවක් කියන මට්ටමට යන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය තියෙනවා. මද්ද්‍රව්‍ය භාවිතය කරන මට්ටමට අපි ඒක කඩාගෙන යන්නේ නැහැ. අපේ ළඟ අමනාපයේ දේශී ඕන වෙලා කිස්මතු වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, දේශයේ තිබුණට ප්‍රාණඝාතයක් කරන මට්ටමට අපේ හිත යන්නේ නැහැ. අන්න ඒ නිසා දානයට වඩා සීලය උතුම් පින්නතුනි. මේක හොඳට මතක තියාගන්න. ඔබ බලන ඔබ ඊටාම ළඟින් කෙනෙක් ආශ්‍රය කරනවා, හුඟා දන් දෙන කෙනෙක් කියලා. හැබැයි ඔබ කවදා හරි දැනගත්තොත් යා සොරකම් කරන කෙනෙක් කියලා, යා වැරදි කාම සේවනය දෙන කෙනෙක් කියලා, අර කියන විශ්වාසය එක මොහොතින් නැති වෙන පුළුවන්. අන්නේ නිසා පින්නතුනි, පංචශීලයේ කෙනෙක් ජීවිතයේ ප්‍රධානතම කාරණේ බවට පත් කරගන්න. මේක තමයි සුගතිගාමි වෙන්න තියෙන ප්‍රධානතම කාරණේ. මේක තමයි වඩාත්ම සමාජයේ ගෞරවාන්විතව ජීවත් වෙන්න තියෙන ක්‍රමය. අපි කියනවා ඩීසන් පිටේ ඉන්නවා කියලා. ඩීසන් පිටේ ඉන්න කැමති නම් පංචශීල ආරක්ෂා කරගන්න. කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ පින්නතුනි. කවුරුවත් පස්සේ යන්න ඕනේ නැහැ අපි. කාටවත් තින් සෙන්ඩු වෙන්න අවශ්‍ය නැහැ. පංචශීලිය අභිමානවත් ආරක්ෂා කරන්න, තමන් රකින්න වගේම තමන් ඊටාම ළඟින් ආශ්‍රය කරන අඩුම ගානේ පස් දෙනෙකුටවත් පින්නතුනි පංචශීලයේ ගැන කියලා ඒ අය පංචශීලයේ උපරිම ලෙස රැකවන්නට සමාදන් කරවන්නට උත්සාහ ගන්න. ඔබ ඊටාම ආදරය කරන පස් දෙනෙක් බැරි නම් අඩුම ගානේ දෙන්නෙක්වත් පින්නතුනි. ඒක තමයි ආරකන ලොකුම යහපත. ඒක තමයි යා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නටත් මේ ජීවිතේ කරදර නැතුව සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්නට තියෙන ක්‍රමයක් මේක පිනත. අන්නේ උදව් ඔබ කළ තිබුණොත් ඒ කෙනාගේ මරගෙදරට ඔබ සහභාගී නොවුණත් කමන්නේ. ඒ කෙනා වෙනුවෙන් හත් දවසෙන් තුන් මාසෙන් ඔබ දානයක් නොදුන්නත් කමන්නේ. ඇයි ඔබ දන්නවා ඒ කෙනා මිය ගියා කියලා ආරංචිය ලැබෙනකොටම එයා දැන් සුගතියේ හොඳ තැනක ඉපදෙලිනවා කියලා ඔබ දන්නවා. මරගෙදරට යන්නවත් ගියත් අඬන්නවත් ඔබට හේතුවක් නැහැ කියනතුන. ඔබ දන්නවා ඒ කෙනා ඉපදෙලේ හිටිය තැනට වඩා මේ ජීවිතයට වඩා දැන් හොඳ තැනක ඉපදෙලි ඉන්නවා කියලා ඔබට දැඩි විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ විශ්වාසය මෙන්න මේ ඉන්සුරන්ස් එක පින්නතුනේ හෙල්ත් ඉන්සුරන්ස් එකට වඩා ලයිෆ් ඉන්සුරන්ස් එකට වඩා වටිනවා. ඔබට නිකන් කෙනෙකුට මේ දේ කරන්න බැරි නම් සල්ලි දීලා හරි ඔබේ ළඟම මිතුරන් පංචශීලයේ සමාදන් කරවන්න. ඔබත් ඒකේ උපරිම ලෙස ඉන්න. මේක තමයි නිවෙන සැනසෙන මාවතේහි කරදර කම්කටොළු අඩු මාවතේහි පළවෙනි පියවර විදිහට දේශනා කළේ. දෙවනි කාරණේ තමයි පින්නතුනි භාවනාව කියන එක සමාධිය කියන එක. එක කුසල අරමුණක මෛත්‍රී භාවනාව ආනාපාන සතිය මේ වගේ කිසියම් භාවනාවක් දිනෙන් දින පුරුදු කරන්න පින්නතුනි. දවසට අඩුම ගානේ විනාඩි දෙකක්වත් මනස මේකට හුරු කරන්න. කාලයක් යද්දී ඔබේ ජීවිතයේ විනෝදාංශය හොබි එක බවට පත් වෙන භාවනාව. ඔබට ජීවිතයේ විවේකයක් ලැබෙන හැම අවස්ථාවකදීම ඒ විවේකයේ උපරිම ලෙස පාවිච්චි කරලා තමන්ගේ මනස පැත්තට හැරිලා ඔබ ඉතාම සතුටින් කාලය ගත කරනවා. ඒ නිසා දානෙන් ආරම්භ වන මේ ජීවිතයේ සුවිශේෂ ලක්ෂණයක් තමයි බුදුහාඳුරු දේශනා කරනවා දානයක් දෙද්දී ඒ දානයේ මොන වගේ ලක්ෂණ වලින්ද දෙන්න ඕනේ කියලා. සහස්සන් දානං දේති දෑතින්ම දානය දෙන්නට ඕන. සක්කච්ඡන් දානං දේති මනවින් සකසලා දානය දෙන්නට ඕන. චිත්තිකත්වා දානං දේති ගෞරවයෙන් දානය දෙන්නට ඕන. අනපවිද්දන් දානං දේති නිතර නිතර දානය දෙන්නට ඕන. ආගම දිට්ඨිකෝ දානං දේති කම්පල අදහගෙන දානය දෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ වලින් කුඩා දෙයක් දුන්නත් ඒකේ ආනිසංස වැඩි වෙනතන. අපි දානයක් දෙනකොටම බලන්නේ කොච්චර ප්‍රමාණයක්ද දෙන්නේ කියලා නෙනේ. දෙන ප්‍රමාණය නෙවෙයි වැදගත් පින්නතුනි. මෙන්න මේ ලක්ෂණ වලින් දෑතින් සකසා ගෞරවයෙන් නිතර නිතර කම්පන අදහගෙන දෙනවා නම් ඒක හරියට සුණු සහල් බතුයි මිරිස් සොද්දයි දුන්නත් ඒක ආනිසංසය වැඩි කියලා දේශනා කරා. ඒක විශේෂ දානයක් විදිහට සඳහන් කරනවා. අන්නේ දානේ ආනිසංස වේලහම සූත්‍රයේදී දැක්වෙනවා. ආනිසංස ගානක් තියෙනවා සසරිදී භවභෝග සම්පත් ලැබීම ආදී කාරණා ගානක් කියලා. ඔබ හැබෑරෙසම ජීවිතයේ දානය පුහුණු කළ තියෙදි කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? ඒ දානේ ඉහළම ආනිසංස දෙකක් ගැන සඳහන් වෙනවා. බොහෝ ඔබ මේක අහලා නැතුව ඇති. ඒ තමයි හැබෑරෙසම දානය පුහුණු කළා නම් තමන් අනිත් අය ඇසුරු කරනකොට තමන්ගේ වචනය අනිත් අය ඇහුම්කන් දෙන මට්ටමට ඒ අය තමන් ගැන අවධානය යොමු කරනවා. මේක දානි ආනිසංසය. අපිත් එක්ක ඇසුරු කරන අය අපට සාවධානව ඇහුම්කන් දෙන සූදානම් බව. දෙවනි ලක්ෂණය තමයි තමන්ට ධර්මයේ කාරණයක් ඇහෙනකොට ඒ ධර්මයේ තියෙන ගැඹුරුම කාරණා ඉතාම නුවණින් තේරුම් ගන්නටත් ඒ දේ තමන්ගේ ජීවිතයට උපරිම ලෙස පුහුණු කරන්නටත් තමන්ට උනන්දුවක් ඇති වෙනවා. දැන් බලන්න දානේ හරියට දුන්නද කියලා දැන් තමම තමන් ගැන චෙක් කරලා බලන්න පුළුවන්. කෙටියෙන්ම කියනවා නම් පේනතුනි අපි අපේ මානසික සැනසීම සඳහා අපි මේ වෙනකොට මොකද පුහුණු කරන්න කියන කාරණේ. කෙටියෙන්ම කියනවා නම් යම්කිසි කෙනෙක් ඔබට කිව්වටින් පිළිගත් විශ්වසනීය වෛද්‍යවරයෙක් ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24යි කියලා. ඔබ තව දවසයි ජීවත් වෙන්නේ කියලා කිව්වටින් කවුරු හරි අන්නේ පැය 24 තුළ ඔබ පුහුණු කරන්නේ ප්‍රැක්ටිස් කරන්නේ මොනවද? උත්තරේ දෙන්න ඕනේ. ඔබ ඔබ ගැනම හිතල බලන්න. ඔබට තව ජීවත් වෙන්න තියෙන්නේ පැය 24යි කියලා කවුරු හරි කිව්වොතින් අන්නේ පැය 24 තුළ ඔබ පුහුණු කරන්න මොකද්ද කියන කාරණය. මෙන්න මේ ප්‍රැක්ටිස් එකට සමානයි ඔබ දීපු දානයේ ක්වොලිටිය සහ ඔබට මුණ ගැහිච්ච මිතුරන්ගේ මට්ටම. ඔබ සැබෑ ලෙසම දානය පුහුණු කරා නම් ඔබට ඉහළම ධර්ම මැසේජ් එක මානසික සැනසීම ප්‍රඥාව දිනු කර හැකි ඉහළම දේ ඔබේ ජීවිතයට ලැබිලා තියෙනට ඕන පින්නතුනි. කියවල බලන්න වේලාම සූත්‍රයේ. එහෙම නැත්නම් මේ අඩුව හැකි තාක් ඉක්මනින් සම්පූර්ණ කරගන්න පින්නතුනි. නැත්නම් මෙවැනි කාලයක ඉපදෙලා මේ වගේ සද්ධර්මයක් සම්බුද්ධ ශාසනයක් ලැබිලා අපි අපේ ජීවිතේ නියම ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ පින්නතුනි. මේ පුහුණු අවසාන වශයෙන් අපි මුලදී කිව්ව වගේ ආනාපාන සතිය ඔස්සේ සීල සමාධි ප්‍රඥා වැඩෙන මට්ටමට තමන්ගේ පුහුණුව ඉහළම තලයෙන් තමන් පවත්වා ගන්නට ඕන. ආනාපාන සතිය හෝ කිසියම් සමත භාවනාවක් උපයෝගී කරගෙන තමන්ගේ ජීවිතයේහි සීල සමාධි ප්‍රඥා වැඩෙන විදියට නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග ටික ඉහළින්ම දියුණු වෙන විදියට තමන්ගේ මනසේ සඳහා යොමු වෙලා තියෙනට ඕන. කෙටියෙන් කියනවා නම් පින්වතුනි සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් එක. තමන්ගේ ජීවිතයට සතිමත් බව නැමැති කණ්ණාඩිය දාලා බලන්න. අපි බොහෝ විට මූණ බලන කණ්ණාඩිය ළඟට යනව නේද? දවසට බොහෝ වාර ගණක් යනවනේ. ඒ සාමාන්‍ය කණ්ණාඩිය. බුදුදහමිනුත් අපට කණ්ණාඩියක් දෙනවා. ඒ කණ්ණාඩිය මොකද්ද? ඒ කණ්ණාඩිය තමයි සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. සිත ගැන බලන්න. මේ වෙලාවේ හිතේ තියෙන්නේ දෙයක් ගැන දැඩි ආසාවක්ද? කෙනෙක් ගැන අමනාපයක්ද? මෝහයක්ද කියලා බලන්න. මේ වෙලාවේ තියෙන යමක් ගැන පරිත්‍යාගශීලීත්වයක්ද? මෛත්‍රියක්ද? ප්‍රඥාවද කියලා බලන්න. ධර්මයේ ඉහෙළම පුහුණුව මේක පේනතුනි. මේ සඳහා අවශ්‍ය කරන මාවත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ අපි රැකෙන සම්මා සතිය සතිපට්ඨාන. පින්නතුනි ඊළඟට අපි ආහාරය ගැන තේරුම් ගනිමු. බොහෝ විට මෙතන ඉන්න පින්නතුන් ආහාරය ගැන දන්නවා. ඒ දන්නේ ආහාරයෙන් එක කොටසක් විතරයි. බුදුදහමේ ආහාර හතරක් ගැන කියනවා. පළවෙනි එක තමයි කබලින්කාර ආහාරය. දෙවෙනි එක පස් ආහාරය. තුන්වෙනි එක විඥාන ආහාරය. හතරවෙනි එක මනෝ සංචේතන ආහාරය. බුදුදහම අනුශාසනා කරන්න පින්නතුනි මේ ආහාර හතරම ප්‍රහිණ කරන්න. මේක තමයි බුදුදහමේ සුවිශේෂ මනුශාසනය. මේ ආහාර හතරම අපි ඉක්මවන්න ඕන පින්නතුනි. ඉක්මවන කියන්නේ මේ ආහාර හතරට තියෙන ආසාව නැති කරන්නට ඕන. ආහාර හතරට තියෙන ආසාව නැති කරනවා කියන්නේ කෑම නොගෙන ඉන්න එක නෙවෙයි පින්නතුනි. බය වෙන්න එපා. බය හිතුණාද දැන් එහෙම කිව්වහමල දිනේ කෑම ටික නැති වේදවද කියලා. පින්නතුනි ඕන තරම් කෑම කන්න බඩපුරාම කෑම කන්න එක ගැටලුවක් නැහැ. නමුත් ප්‍රඥාවෙන් ආහාර අනුභව කරන්න. නිවාප කියලා සූත්‍රයක් තියෙනවා. මේ නිවාප සූත්‍රය සඳහන් වන්නේ සත්තුන් අල්ලන් ගැනීම සඳහා විශේෂයෙන් මුවන් දඩයම් කිරීම සඳහා තනකොළ වගා කරන මුව වැද්දෙක් ගැන. මුව වැද්දෙක් තෘණ වගා කරලා ඒ තෘණ භූමියට එන මුවන් ඇවිල්ලා තනකොළ කෑවට පස්සේ ඒ මුව ඒ තන භූමියේ වැටිලා නිදහස ඉන්නව දකිනකොට මේ වැද්දා මොකද කරන්නේ? අර ඇවිල්ලා මුලාවට පත් වෙලා ඉන්න සත්තු ටික අල්ලගන්නවා. අහිංසක සතු ටික. ඒ සතු දන්නේ නැහැ මේ තනකොළ වගා කරලා තියෙන්නේ මේ වැද්දෙක් තමන් අල්ලගන්න කියන එක දන්නේ නැහැ. අර අහිංසක මුවන් ඇවිල්ලා අර තන භූමියේ තනකොළ කාලා නිදහසේ නිදියගෙන ඉන්නවා. මුව වැද්දා ඇවිල්ලා මේ සතු ටික අල්ලගෙන යනවා. දෙවෙනි වතාවට තවත් මුව කණ්ඩායමක් ඉන්නවා. ඒ දැක්කා අර පළවෙනි මුවන්ට වෙච්ච සිද්ධිය දැක්කා. දැකලා මොකද කළේ? අර තන භූමියට ආවේ නැහැ මේ වැද්දා. සතුටික. එහෙන ඈත හිටියේ. ඈතින් හිටිය පින්නතුනි ඉඳලා ඉඳලා පායන කාලයක් ආවා. කුසගින දරා ගන්නම බැරි වුණා. බැරි වුණාට පස්සේ මොකද වුනේ? අර තනකොළ භූමියට ආවා. ඇවිල්ල තනකොළ කාල නිදහස හිටියා අර වැද්දාල ගත්ත. දෙවනි පිරිසත් අහුණ. ඊට පස්සේ තුන්වෙනි මුව කණ්ඩායම දැක්කා අර පළවෙනි දෙගොලටම එක දේ දැක්කා. දැකලම කද්ද කළේ ඒ මුවන් කළේ තනකොළ කාල ගිහිල්ලා ළඟම තිවිච්ච කැලෑවකට හැංගිලා හිටිය. අර තනකොළ ටික කාපු ගමම්ම නැවතුනේ නෑ. බඩ පිරුණු ගම දූවල ගියා. ළඟම තිවිච්ච ළඟු කැලෑවකට වෙලා හැංගිලා හිටිය. අර වැද්ද මොකද කරේ? අර ළඟු කැලෑවත් අහු වෙන විදියටම වටේටම වැටක් ගහලා අර සතුටි ගතලා ගත්තා. නිවාප සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ පළවෙනි පොතේ තියෙනවා. පින්නතුනි හතරවෙනි මුව කණ්ඩායම. ඔවුන් දැක්කා අර මුල් තුන් කණ්ඩායමට වෙච්ච දේ දැක්කා. අර මුලින්ම තනකොළ කාලේ මුලා වෙච්ච සතුටි ගතක් දැක්කා. ඊළඟට බඩගිනි වෙච්ච ලෑගි ලහු වෙච්ච කණ්ඩායමක් දැක්කා. අර ලඳු කැලෑවේ සැඟවිලි හිටිය කණ්ඩායමක් දැක්කා. මේ දැකලා මේ හතරවෙනි කණ්ඩායම බොහොම බුද්ධිමත්. මෙයාලා තනකොළ ටික කෑවා. කෑලා ගිහිල්ලා ඈත නොපෙනෙන තැනක හැංගිලා හිටියා. වැද්දට හතරවෙනි කණ්ඩායම හොයාගන්න බැරි වුණා. වැද්ද කල්පනා කළා, දැන් මේ හතරවෙනි කණ්ඩායම අල්ලන්න මහන්සි වෙන හොඳ නැහැ. එහෙම ගියොත් අර සාමාන්‍ය විදියට එන මුවන් ටිකවත් අල්ලගන්න බැරි වෙනවා කියලා ඔහුගේ උත්සාහය අර හතරවෙනි කණ්ඩායමට අත්හැරලා දැම්. කොණ්ඩ කන්න දුන්න. මෙන්න මේක පින්නතුනි බුදු දහම තුළට බුදුහාඳුරු ප්‍රමා කරනවා. අපේ ඇහැට රූප පේනකොට, අපේ කනට ශබ්ද අහනකොට, නාසයට ගඳ සුවඳ, දිවට රසය, කයට පහස, මෙන්න මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්න එක නෙවෙයි වරද පින්නතුනි. අන්නේ අරමුණු ගත්තට පස්සේ අපි ඒකේ මුලා වෙලා නම් ඉන්නේ, ඒකේ අවිද්‍යාවෙන් නම් ඉන්නේ, බාහිර කෙනෙකුට පුළුවන් අපිව අල්ලගන්න. ඒකෙන් පළවෙනි ආහාරය විදිහට සලකන්නේ කබලින්කාර ආහාරය. අපේ දිවට රසවත් ආහාරයක් ගන්න එක නෙවෙයි වරද. අන්නේ රසයේ ආහාරය ගන්නකොට ඊටාම බුද්ධිමත් විදියට ඒ ආහාරය ගන්න ඕන පින්නතුනි. සාමාන්‍යයෙන් අපි පිඟානේ කෑමක් දාගෙන කෑම කනකොට අපි හිතන්නේ Tamanට මේ මොහොතේ දිවට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමේ කියලා නේද? ඇත්තටම බලන්න පින්නතුනි, ඔබ මේ මොහොතේ ඔබේ දිවට රසයක් දැනෙනවා නම් පිඟානේ තියෙන කෑම ටික කාලා ඒ රසය දැනෙන පිඟානේ තියෙන කෑමද? හොඳට බලන්න. ඔබට මේ මොහොතේ රසය දැනෙන්නේ කොහේ තියෙන කෑමද? කටේ දිවේ තියෙන අර කෙලත් එක මිශ්‍ර වෙච්ච දත් වලින් හැපිච්ච කෑම ටිකට තමයි ඔබ මේ ලාවේ සතුටින් ආස කරන්නේ. ඔබ හිතලා තියෙනවද ඒක? නිකමටවත් බලන්න ඔබට ජීවිතේ හිතලා තියෙද කියලා මේක? ඔබ හැමදාම බලන්නේ පිඟානේ තියෙන කෑම ටික බලාගෙන කටේ තියෙන රස කෑම හරියම හොඳයි අහවලා තමයි මේ කෑම ටික වෙල තියෙන්නේ. ආපහු යාටම ඕඩරෙත් බාර දෙන්න ඕන කියලා කියනවනේ. පින්නතුනි ඔබ ආසහ කරන්නේ බලන්න බුද්ධිමත්වද නැත්නම් බුද්ධිය නැතුවද කියලා ඔබ බලන්න. කෑම කන එක නෙමෙයි ගැටලුව පින්නතුනි. ඒ කෑම කනකොට බුද්ධියෙන් ඒක බලන්න. එතකොට බුදුහාඳුරු දේශනා කළේ කෑම නැති කරන්න නෙවෙයි, කෑම නොගෙන ඉන්න නෙවෙයි. රහතන් වහන්සේත් පිණ්ඩපාතේ ගිහිල්ලා කෑම කනවා, දානේ වළඳනවා. නමුත් උන්වහන්සේ ප්‍රඥාවෙන් ඒක කරන්නේ. අපි කෑමක් කනකොට ඒ කෑමට තියෙන ආසාව අවිද්‍යාවෙන් නම් ගත්තේ අපි ඇඟිල්ල දික් කරන්නේ පිඟානට. එතකොට තමයි ඒකන අපට ආසාවක් ඇති වෙන්නේ, ලෝභකමක් ඇති වෙන්නේ. හැබැයි අපි දන්නව නම් කෑම කන වෙලාවේ රස දැනෙන්නේ කටේ තියෙන කෑම ටික කියලා, අපට ඒ කටේ තියෙන කෑම ටිකට ආසාවක්, ලෝභකමක්, ඒක හොරකම් කරන්න එහෙම ආසාවක් හටගන්නවද? කවදාවත් හටගන්නේ නැහැ. මෙන්න මේ තෘෂ්ණාව, මෙන්න මේ අවිද්‍යාව දුරු කරන විදියට කෑමක් කනකොට බුද්ධියෙන්, නුවණින්, සිහියෙන් මේ ආහාරය පානය කරන්නයි, කෑම අනුභව කරන්නයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. අර මුවා තනකොළ භූමියට ගිහිලා තනකොළ ටික කාලා ඉක්මනෙම දුවගෙන ආවා වගේ. තනකොළ භූමිය ඉන්නේ නැහැ. කෑම ටික ගත්තනම් Taman දන්නවා කෑම යථාර්ථය මේක කියලා, Taman එතන නිදහස වෙනවා. දෙවෙනි ආහාරය තමයි පස් ආහාරය. අපේ ඇහැට රූප පේනකොට අපේ ඇහැ අරබයා හට ගන්නවා චක්කු සම්පස්සේ. ඊට පස්සේ කන අරබයා, සෝත් සම්පස්සේ, ගහන සම්පස්සේ, ජීව සංපස්සේ, කාය සංපස්සේ, මනෝ සංපස්සේ කියන මෙන්න මේ ස්පර්ශ පහක් හට ගන්නවා නිතරම අපේ ජීවිතේ. ඒ ස්පර්ශයෙන් හටගෙන ඊතරම් නිරුද්ධ වෙනවා. නමුත් අපි ස්පර්ශ සමුදයන් දෙන්නේ ඒ දැකපු අහපු දේවල් තාම අපේ ජීවිතය තුල තියෙනවා. අනේ නිසා මොකද වෙන්නේ පින්නතුනි? අපි යමක් නැවත සිහි කරනකොට මේක සිහි කරන්නේ එක්ක ලෝභයෙන් එක්ක ද්වේෂයෙන් සිහි කරන්නේ. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන අපට පැහැදිලි හැඟීමක් නැති නිසා. අපට බැනපු කෙනෙක් මතක් වුණොත්, බැනපු කෙනෙක් අපේ ඇස් දෙක ඉස්සරහට ආවොත්, අපි ශනිකවර සෝත සම්පස්සේ යන අතීතයේ නිරුද්ධ වෙච්ච දේට ගිහිල්ලා ඒ තුලින් අපි නැවත ඒක නගෙන් බැනුම් අහනවා. ඒක නට ඇතමිට එක දැන් මතකත් නැහැ. අපි තාම යාගෙන් බැනුම් අහමින් ඉන්නේ. පින්නොතුනි මෙන්න මේක තමයි පස්සාහාරය කියන්නේ. මෙන්න මේ අවිද්‍යා සාගතෝ පස්සාහාරය තමයි දුරු කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඊළඟට විඥානාහාරය. විඥානාහාරය කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන ආදී මේ විඥාන හයක් ගැන කියනවා. ඒ විඥානේ විපාක මට්ටමේ හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ අපි ඒ නිරුද්ධ වෙච්ච විඥානය ඇති දෙයක් විදියට අරගෙන අර විඥානයේ සමුදයන්තය නැවතත් ඉන්නවා. නැත්නම් අපි අර අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන තැන තියෙන මෙන්න මේ පටිසම්පාදයේ අංගයක් කරගෙන අපි විඥානයේ ඉන්නවා. මෙන්න මේක තමයි දුකට හේතුව පින්නොත්නි. මෙන්න මේකත් අපි දුරු කරන්න ඕන. ඊට පස්සේ මනෝ සංකේතනාහාරේ. මනෝ සංකේතනාහාරේ කියන අප කර්ම රැස් කිරීම. නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන අවස්ථාව. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර කියලා මෙන්න මේ සංස්කාර ගොඩනගන අවස්ථාව. ඇහැට දැකපු රූපේ නිරුද්ධ වුණා බව දැනග නොගත්තොත් අපි ඒත් එක්ක ඇසුරු කරලා නැවත අලුත් කර්ම සකස් කරගෙන නැවත භවයට යනවා. මෙන්න මේකත් දුරු කරන්න කියලා දේශනා කළා. මේක දුරු කරන මාවත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ පින්නතුනි. මේ සතර ආහාරය දුරු කරන මාවත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය බලන්න. සම්මාදිට්ඨි සූත්‍රයේ ආහාරය විස්තර කරනවා. මේ ආහාර හතර විස්තර කරලා ඒ ආහාරයට හේතුව තෘෂ්ණාව විදිහට දේශනා කරනවා. ඊළඟට ආහාර නිරෝධය තෘෂ්ණාව දුරු කිරීම ආහාරය නිරෝධ කරන මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගය විදිහට දේශනා කළා කියන්නේ. ඒ නිසා පින්වතුනි ආහාර පාන දන් දීමෙන් ආරම්භ වෙච්ච අපේ ජීවිතය වස්ත්‍ර නිවාස ආදී දන් දීලා ධර්ම දානය ඔස්සේ එන මේ ජීවිතය සීලෙන් උපවත් වෙලා මෛත්‍රියෙන් සානුකම්පිත වෙලා සතිපට්ඨානය පාදක කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් විකසිත වෙලා ප්‍රඥාවෙන් බැබළෙන ජීවිතයක් අපි ඇති කර ගන්නට ඕන. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද අප සාකච්ඡා කරේ බුදුදහමේ අන්න කියන සූත්‍රය, ආහාර ගැන කියන සූත්‍රය. ඒ සූත්‍රය සඳහන් කරද්දී අපි සුමනා සූත්‍රය, ඒ වගේම ආහාර සූත්‍රය, නිවාප සූත්‍රය ආදී සූත්‍ර ඔස්සේ අපි මේ ධර්ම දේශනාව සිදු කළේ. ඉතින් ඔබ දක්ෂ වෙනට ඕන මේ දාස් ධර්ම දේශනාවේ සාරය උකහාගෙන ඔබේ ජීවිතයට උපරිම ලෙස සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඔබේ ජීවිතයේ ඉහළම මට්ටමක පවත්වා ගන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම නැතුනොත් අපි අර පල්ලෙහාම තැන තමයි හැමදාම ඉන්නේ. මොකද පල්ලෙහාම ස්ථානේ ආහාරය. ආහාරයේ තැන ඉන්න අපි පින්නතුණ ඊට වඩා ඉහළ තලයකට යන්නට ඕන. නැත්තම් මුවන්ට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. කෙනස ආහාර පාන අපට ඕන. ඒක ලොකු පින්කමක්. ඉතින් මේ පින්නතුනි තාම ප්‍රියමනාප විදියට පිරිසිදුව පෝෂදායී විදියට ආහාර පාන හදලා බොහෝ දෙනාට ඒක දානමය පින්කමක් විදියටම සිදු කරනවා. ඒ ගැන අපි බොහොම ප්‍රශංසා කරනවා අනවමනෝනට. ඉතින් මේ මහත්මයාට, අතුල මහත්මාට, ඒ දෙපළට, දරුවන්ට අපි ආශිර්වාද කරනවා. මේ තමන්ගේ උපන්දිනය සමරමින් දවසේදී ආහාර පාන ආදීන් සංග්‍රහ කරන වගේම මේ උතුම් දානීය සම්බරසං ධම්මරසෝ ජිනාති කියපු විදියට සීල රසයන් අතරේ ධර්මරසය උතුම්. අන්නේ උතුම් ධර්මරසය දෙන විදිහේ ධර්ම දානමේ පින්කමක් සිදකලා ඒක ඔබේ ජීවිත ලොකු ආශිර්වාදයක්. මේ ඇයට ආහාර පාන දීලා කුසගෙන නෙවෙන විතරක් නෙවෙයි අපට සසරදී දුගතියට වැටෙන තින මාවතින් ඒ අය මුදවන්නට එයාට ධර්ම දානමේ වශයෙන් උත් ඔබ දානයක් දුන්නා කියලා බොහොම සතුටටපත් ගන්න. මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පන්නිය කෙරෙහිවෙන සැලසේවා. විශේෂයෙන් අනුමනෝනගේත් අතුල මහත්මාගේත් දයාබර දෙමෝපියන් මේ පින් අනුමෝදන්ව සෝපත්ත්වවා සුගතිගාමි වෙත්වා. ආදරණීය පින්වන්ත දරුවන් දෙබරට හොඳට ඉගෙන කියාගෙන ජීවිතේ සඵල කරගන්නට මේ පින්කම හේතු වාසනා වේවා. මේ සඳහා සහභාගී වෙච්ච මේ පින්වත් සත්පුරුෂ කෘතවේදී හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණ ඥානසංසයෙන් මෙලොව සිංහිදු නිරෝගී සම්පත්තිය කිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්දේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තුන්වන් සරණයි.